सद हम नम दिन तय साधु साधु संग रुवन वदिन तय ගෞතම මුනි දුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි සංග ගුණ සිහි කරගන්ටයි ගෞතම සසුනේ පිහිට ලැබෙන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි වන්දිමි වන්දිමි සංගරුවනද වන්දිමි වන්දිමි වන්දිමි මම තිරුවන් වන්දිමි සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ තනුජා ධර්මපාල දියණියගේ සදහම් සික්මල්යාය දහම් පොත එළිදැක්වීමට පැමිණි මේ පින්වත් සියලු දෙනාටම තුනුරුවන් සරණින් සිත සාන්තිය යහපත සැලසේවා කියලා පළමුව මම සිත් පතනවා. මේ පොතේ මට සිද්ගත්තු පොඩි වාක්‍යයක් කියනවා. මා හිතන්නේ තනුජා දේනියට මම කිව්වා මේ ලංකාවේ බුද්ධ ශාසනයේ බොහෝ කල් පවතින වාසනාව තියෙනවා. වාසනාවට තමයි ඔබ වැනි අයත් බිහි වෙන්නේ කියලා. මොකද මට මොන ගැහිච්ච සද්ධාවන්ත කෙනෙක්. ඉතින් මේක තියෙනවා ඒ තුමිය කියලා මේ වදන් මට මගේ මරණ මොහොතේදී සිහිපත් වේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපි මැරෙනවා කියන අදහස අපිට හිතෙන එක කොච්චර ලොකු දෙයක්ද? මේ ලෝකේ සිද්ධ වෙන විවිධ දේවල් බලනකොටනේ මේ යුගයේ මිනිස්සුන්ට පැවිද්දන්ට ගුරුවරු අඳුනගන්න බෑ, දරුවන්ට මව්පියව අඳුනගන්න බෑ, ස්වාමියා බිරිඳ අඳුනගන්න බෑ, සේවකයෝ ස්වාමියා අඳුනගන්න බෑ. බඳ ලෝකෙක අපිත් මැරිලා යන මිනිස්සු අපිට මේ ධර්මයේ පිහිට ඕනි කියන අදහස මම හරි කැමතියිකට. ඉතින් මම කල්පනා කළා පින්වතුනි අද ඔබට බුද්ධ දේශනාවක් කියලා දෙන්න. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි නිපාතේ. මේ උතුම් දේශනාව අපට හරි වැදගත්. මේ දේශනාවේ නම මහානාම සූත්‍රය. අංගුත්තර නිකායේ 5 වෙනි පොතේ 8 වෙනි නිපාතේ මේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ දිනවල වැඩ සිටියේ කපිලවස්තු නගරයේ නිග්‍රෝධාරාමයේ. බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක් හිටියා මහනාම කියලා. එදා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණුණු මහනාම බුදුරජාණන් වහන්සේගෙන් හරි වැදගත් ප්‍රශ්න හතරක් ඇහුවා. ඒ හතර තමයි මේ හතරයි මේ හතර ලැබිච්ච පිළිතුරුයි මේකේ තියෙන්නේ. පළවෙනි එක තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ උපාසකෙක් වෙන්නේ කොහොමද? දැන් කාලේ අපි උපාසක කියන වචනේ වෙනුවට අපි පාවිච්චි කරන්නේ ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියන එක. ඒ කාලේ පාවිච්චි කරපු වචනේ උපාසකෙක් වෙන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, යතෝකෝ මහනාම බුද්ධං සරණං ගතෝති. යම් දවසක මහනාම බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් ධම්මං සරණං ගතෝති, ධර්මය සරණ ගියා නම් සංඝං සරණං ගතෝති, ශ්‍රාවක සංඝයා සරණ ගියා නම් එත්තවතාකෝ මහනාම උපාසකෝ හෝති. මෙපමණකින් උපාසක කියලා කියනවා. එතකොට අපිට තියෙන හරි වැදගත් කරුණක් මේ සරණ යෑම. ද අපිට හර හැමදෑම දකින්න කුකුල්ලගේ කර්මලේ වගේ සුදට පේනවනේ. ඒ වගේ පුංචි කාලේ ඉඳලා අපි මේ තෙරුවන් සරණ යෑම කරනවා. ඉස්කෝලේ පටන් ගන්නකොටම අපි තෙරුවන් සරණ යනවා. වෙන වැඩක් පටන් ගන්නකොට තෙරුවන් සරණ යනවා. විශේෂ සභාවක් ආරම්භ කරනකොට තෙරුවන් සරණ යනවා. රැස්වීම පටන් ගන්නකොට තෙරුවන් සරණ යනවා. අපි මේ විදිහට අපේ නිතර නිතර සරණ ගියේ මට හිතෙන්නේ අවබෝධයකින් නෙවෙයි. අපි හිතුවේ මේක යම්කිසි වැදගත් බෞද්ධ චාරිත්‍රයක් කියලා මිසක් මේ සරණ යාමක් ගැන අර්ථය වැටහුණු බවක් මට තේරෙන හැටියට බොහෝ දෙනෙකුට වැටහිලා නැහැ. අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කිව්වහම අපිට එකපාරට මතක් වෙන්න ඕනේ අපි සරණ යන්නේ අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන මේ ගුණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේව. බුදුරජාණන් වහන්සේව අපි සරණ යන්නේ නම් අපිට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් අවශ්‍ය නොවේද? පැහැදීමක් අවශ්‍යයි. අපි අපහදිනදී සරණ යන්න ඕනේ. අපිට ප්‍රයෝජනයක් නොවන දෙයක් අපි සරණ යන්න ඕනේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ අපිට උන්වහන්සේ ගැන තියෙන පැහැදීම නිසා. උන්වහන්සේගේ ගුණ ගැන අප තුල තියෙන වැටහීම නිසා. මම පුංචි එකක් කියනනම් ඒක දැන් අපිට සරණ ගියාට හරියට අවබෝධින් කරගන්න බැරි අවස්ථාවක්. සමහර කියනවා මේ දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. ධර්මය අවබෝධ කරන්න නම් අනිවාර්යයෙන්ම මනුස්ස ලෝකෙට එන්න ඕනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් අපිට අරුභූතිකට ලක් වෙනවා. මොකද්ද? සත්තා දේව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට අපිට මේ ගුණය ගැන අවබෝධයක් තිබ්බනම් අපි මේ වගේ වචන කියන්නේ නැහැ. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ට පමණක් හිතසුව පිණිස නෙවෙයි. උන්වහන්සේ පහළ වුණේ දෙවියන්ටයි මිනිසුන්ටයි හිතසුව පිණිස. උන්වහන්සේ දේශනා කළ උන්වහන්සේගේ බුදුමොවින් මහණෙනි එකම පුද්ගලයෙක් ලෝකෙට පහළ වෙනවා. අත්තා හිතාය සුඛාය දේව මනුස්සාල දෙවියන්ටයි මිනිසුන්ට හිතසුව පිණිස. ඉතින් දෙවියන්ට ධර්මය ආවෝධ කරගන්න බැරි නම් අපි කොහොමද ඒ ඇත්තන්ට හිතසුව පිණිස කටයුතු කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම පිණිස අපට අවශ්‍ය වෙනවා එහෙනම් උන්වහන්සේගේ ගුණ ගැන තේරුම් ගැනීම. එතකොට තමයි අපිට සරණ යන්න පුළුවන්. ඊළඟට ධර්මයේ සරණ යන්න. ධර්මයේ සරණ යාම කියලා කියන්නේ මොකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කවර වූ ධර්මයක්ද කියලා අපි නොදන්නා දෙයක් සරණ යන්න පුළුවන්ද? බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන අපි දැනගන්න ඕන. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන කෙටියෙන් දැනගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍යයයි. ඊට පස්සේ විස්තර වශයෙන් දැනගත්තා. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සමථ විදර්ශනා, මේ අනේක දේවල් බුදුරජාණන් වහන්සේ අපේ යහපත පිණිස ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කළා. එතකොට අපිට මේ දේශනා කරේ පහදිනවා සු අක්ඛාතු භගවතාදම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශන ලද්දේය. දැන් අපි ලස්සන ලිපියක් තිබ්බොත් අපි කියන දුරාග ලිපි හරි ශෝක හරි ලස්සන හොඳ කතාවක් අර්ථවත් කතාවක් කළොත් අපි කියන්නේ දුරේ කතාව බොහොම ලස්සනයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අර්ථ පූර්ණ මුල මැද අග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි වචනවල යුතු දේශනා මනාකොට දිසන ලද්දේ. ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වචනයක් මනාකොට දිසන ලද්දේ කියන එකට සාත්තං සබ්බ්‍යංජන අර්ථ සහිතයි පැහැදිලි වචනවල යුක්තයි. අර්ථ කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි කියන අර්ථ නෙමෙයි. නිකන් අපි මේකේ අර්ථය මොකද්ද මේකේ අර්ථය මොකද්ද කියලා අහන්නේ. ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය තමයි අපේ සිත කිලුටු කරන යම් කෙලෙස් ඇද්ද? රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ආඩම්බරකම, අහංකාරකම, එකට එක කිරීම, හිතුවක්කාරකම ආදී කෙලෙස් මෙව ප්‍රහාණය කිරීම අර්ථය කොටගෙනයි ධර්මයේ තියෙන්නේ. තේරුණාද කියන්නේ? එතකොට මේ ධර්මයේ හැසිරෙන අය කෙලෙස් ප්‍රහාණය කළේ නැද්ද? අර්ථි ගත්තේ නැද්ද? අර්ථය ලබා ගත්තා. එතකොට ඒ අර්ථය පිණිස තමයි ධර්මයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි මේ ලෝකේ ඒ ධර්ම මාර්ගේ ගමන් සුපටිපන්නෝ කියන්නේ මොකද? රාග දේශ මෝහ ප්‍රහාණය කිරීම ප්‍රතිපදාවයි. අන්න අර්ථි වැටහිලා. අර්ථි වැටහිලායි. එතකොට එහෙම නැතුව මේක වාද විවාද පිණිස කතා කරා නම් නුඹ හරි මම වැරදි මම හරි නුඹ වැරදි කියාගෙන එහෙනම් එයා අර්ථි කරි කියාගෙන ව්‍යංජනේ කරට අරගෙන ඒක බුද්ධ දේශනා තියෙන කොහොමද මහණෙනි මේ ධර්මයේ කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේසිස්සාමි නිච්චරණත්තාය නෝ ගහනත්තාය. මහණෙනි මා ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ පවුරක් වගේ පාවිච්චි කිරීමටයි, කරේ තියාගෙන යන්නේ නොවේ ඉතර වීමටයි. අන්න අර්ථය. ඉතින් ඒ අර්ථය සහිත ධර්මයේ අවුහාම හිත පහදිනවා සුවාකාත. ඊට පස්සේ පහදිනවා ඒ ධර්මයට සම්දිත්තික. මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ධර්මයට පහදිනවා අකාලිකයි. ඒ ධර්මයේ ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන්. එහි පස්සේ ඒ නිසා මේ ධර්මයේ විවෘතයි. ඇවිත් බලන්න කියලා ඕනෑම බුද්ධිමත් කෙනෙකුට විමසා බලන්න පුළුවන්. ඊළඟට ඕපනායකයි. ඒ ධර්මයේ තියෙන ඒ ධර්මයේ විස්තර කරන දේ තමා තුළ ඇති කරගන්න පුළුවන්. පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි. බුද්ධිමත් කෙනා තමාගේ නැන පමණි ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඉතින් මේ ලක්ෂණ තියෙන ධර්මයක් පින්වත්නි අපිට මෙච්චරයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට මේ ධර්මයේ කිරී පහදිනවා. ධර්මයේ කිරී පහදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුවිජානෝ භවං හෝති. සුවිජානෝ පරාභව. සුවිජානෝ කියන්නේ දැනගන්න ලේසි. දියුණු වෙන එක්කෙනා දැනගන්න ලේසි. පිරිහෙන එක්කෙනා දැනගන්න ලේසි. සුවිජානෝ භවං හෝති. දියුණු වෙන එක්කෙනා දැනගන්න ලේසි. සුවිජානෝ පරාභව. පිරිහෙන එක්කෙනා දැනගන්න ලේසි. මොකද ලක්ෂණය? ධම්මකාමෝ භවං හෝති. දියුණු වෙන එක්කෙනා ධර්මයට කැමති. ධම්මදිස්සි පරාභව. පිරිහි යන එක්කෙනා ධර්මයට දේශ කරනවා. හරි පැහැදිලියි. දියුණු වෙන එක්කෙනා ධර්මයට කැමති. පිරිහි යෑමේ ලක්ෂණය මොකද්ද? ධර්මයට දේශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මිනිස්සෙක් දේශ කළොත් කොච්චර පාඩුවක්ද නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මොකද කළේ? දේශ කළේ නැහැ. අපි මොකද කළේ? සරණ ගියා. ආනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝය. ශ්‍රාවක සංඝයා කියලා අපි සලකන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ගෞතම බුද්ධ ශාසනය තුල සසර දුකින් එතර වීමට පිළිවෙත් පුරන යම් භික්ෂුන් වහන්සේ නමක් ලෝක කොයි හරි වැඩ සිටින්ද අතීතයේ වැඩ සිටියාද ඒ ශ්‍රාවක සංඝරත්නය. එතකොට ඒ ශ්‍රාවක සංඝරත්නයේ හැටියට අපි ගන්නේ විශේෂයෙන් සෝවාන් මාර්ගයේ සිට අරහත් ඵලයේ දක්වාපත් වූ ශ්‍රාවක සංඝරත්නය අපි සරණ ගියා. මෙපමණකින් අපි උපාසක බවට පත් වුණා. ඒ කියන්නේ දැන් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් ශ්‍රාවක සංඝයා සරණ ගියා නම් ඔබ උපාසක බවට පත් වෙනවා. දැන් ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සරණ යන්න බලාපොරොත්තු වෙනවා නම් නෑ මං කිය බලාපොරොත්තු වෙනවා නම් ඒතර තේරුම තමයි ඔබ මේ සරණ ගිහින් තියෙන්නේ තේරුමක් ඇතුව නෙවෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කොච්චර කාලයකට පස්සේද? එතකොට අපි කොහේ ඉදීද? මුකුද්දන්න. ඒක තේරුම තමයි අපිට මේ දැන් ලැබිච්ච දේ අපි දන්නේ. ඒකනේ තේරුමනේ. දැන් ලැබිච්ච දේ දන්නවනම් අපිට ඕන තරම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න තවමත් හොඳට අවස්ථාව තියෙනවා. ඒකට සතුටු වුණා මහානාම සාක්ෂිය මේ සරණ යාම ගැන. ඊට පස්සේ ආනවා ස්වාමීනි දැන් ඉස්සලේ මොකද්ද ස්වාමීනි උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද? උත්තර දුන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ධර්මයේ සරණ ගියොත් ඔව් ආරි ශ්‍රාවක සංඝයා සරණ ගියොත් එයා උපාසක කෙනෙක්. ඒ කියන්නේ එයා ශ්‍රාවකේ. ඊට පස්සේ ආනවා ස්වාමීනි උපාසකේ එක්වි ශ්‍රාවකේ සීලවන්ත වෙන්නේ කොහොමද? ශ්‍රාවකේ. එතකොට අපි ශ්‍රාවකෙක් වෙලාම මදිනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිම මදි. ධර්මයේ සරණ ගිහිනුත් මදි. ශ්‍රාවක සංඝයා සරණ ගිහිනුත් මදි. ඒක එක කොටසක්. දැන් ඒක සම්පූර්ණ බවට පත් වෙන්නේ කොහොමද? ඒ ශ්‍රාවකයා සීලවන්ත කෙනෙක් වෙන්න ඕන. යතෝකෝ මහානාම උපාසකෝ යම් දවසක මහානාම උපාසක පින්වතා පාටිපාත පටිවිරතෝති සතුන් මැරීමේ නැත්නම් අනුන් විනාශ කිරීමේ වෙන් වී වාසය කරන කෙනෙක්. එතකොට ඒ කෙනා තිසරණ පිහිටියා නම් ඊට පස්සේ යා සීලවන්ත කෙනෙක් වෙනවා. කොහොමද වෙන්නේ යා? ඔව් යා අනුන්ගේ ජීවිත හානි කරන කෙනෙක් නෙවෙයි. අනුන්ගේ ජීවිත හානි නොකරන එයින් වෙලකී සිටින කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වා දෙනවා. එයා ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. අනුන්ගේ ජීවිත හානි කරන්න. දඬු මුගුරු පාවිච්චි කරන්නේ නැහැ. අනුන්ගේ ජීවිත හානි කිරීමට. එයා ලැජ්ජ. අනුන්ගේ ජීවිත හානි කරන්න ලැජ්ජයි. ඒ වගේම එයා දයාවන්තයි. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතවත්. ඒක තමයි ඒ ශ්‍රාවකයාගේ සීලවන්ත භවයේ ලක්ෂණය. සීල ප්‍රාණීන් කෙරෙහි හිතවත්. පාලි භාෂාවේ විස්තර වෙන්නේ සබ්බපාන භූතේසු හිතානුකම්පි. නිකං හිතවත් නෑ, අනුකම්පා සහගත හිතවත් කමක් තියෙනවා. ඊළඟ එක අදින්නාදාන පටිවිරතෝ හෝති. අනුසතු දේවල් තමන්ට දීල නැති, තමන්ට නොදුන්න අනුන් අයත් දේවල් ගන්නෙ නෑ. නුදුන් දේ ගන්නෙ නෑ. ඒක පාවිච්චින්නේ අතේනේන සුචි භූතේන අත්තමාවියරති. සොර රහිත පිරිසිදු හදවතකින් ජීවත් වෙනවා. දැන් බලන්න, තෙරුවන් සරණ ගියපු සීලවන්ත ශ්‍රාවකයා සොර රහිත පිරිසිදු හදවතකින් ජීවත් වෙනවා. අපිට මේ පොඩි දේවල් හොඳටම ඇති හැටින්ද මේ සුර රහිත පිරිසිදු හදවතකින් ජීවත් වෙන මේක සීලය. ඊළඟ එක තමයි කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. වැරදි කාම සේවනයෙන් වින්වි වාසං කරන. වැරදි කාම සේවනය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා, බිරිඳක් නම් ස්වාමියා බිරිඳක්, බිරිඳක් නම් නෙමෙයි බිරිඳක් ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ. ස්වාමියා බිරිඳ ඉක්මවා යන්නේ නැහැ. ඒකේ තේරුම තමයි මව්පියන් යටතේ, ගුරු වැඩිහිටියන් යටතේ, ඥාතීන් යටතේ, ඊළඟට සහෝදරයන් යටතේ ඇති දැඩි වෙන කාන්තාවන්ව දුරාචාරයට යොදවන්නේ නැහැ. දුරාචාරයට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඒකට කියනවා මම මේ පාලිය පරිවර්තන මතියා. එතකොට ඒකට කියන්නේ කාම මිත්‍යාචාරයෙන් වැළකී වාසය කරනවා. එතකොට මේක තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුගේ සීලය. ඊළඟට තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයාගේ සීලය තමයි බොරුවෙන් වැළකී ඉන්නවා. ඒක බොරුවෙන් වැළකී ඉන්නවා කියන්නේ පිරිස මැද්දකට ගියත්, ඥාතීන් මැද්දකට ගියත්, සභාවක් මැද්දට ගියත්, ආයතනයකට ගියත්, නොදැක්ක දේ දැක්ක කියන්නේ. දැකපු දේ දැක්කේ නැහැ කියන්නේ. නොඇසු දේ ඇසුවා කියන්නේ. ඇසු දේ ඇසුවේ නැහැ කියන්නේ. ඒ බොරුවෙන් වැළකී වාසය කරනවා සත්‍ය ගලපා කතා කරන කෙනෙක් වශයෙන්. ඊළඟට තියෙනවා ඒ ශ්‍රාවකයා සුරා මේරය, මේවා මජ්ජ ප්‍රමාදට්ඨාන, මත් වීමට ප්‍රමාද වීමට හේතු වෙන මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. මොකද ඒක සිත උමුතු කරවන දෙයක් කියලා අවබෝධයක් ඇති. මොකද මේ ශ්‍රාවකයා තෙරුවන් සරණ ගියාට පස්සේ ධර්මය අහලානේ. දැන් බුදුරජාණන් වහන්සේ වඳුනාගෙන සරණ ගියා, ධර්මයේ තේරුම් අරගෙන සරණ ගියා, ශ්‍රාවක සංඝය සරණ ගියා. එතකොට ඒ ශ්‍රාවකයා මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. මේක උමුතු වෙන වැඩක්, මේක මේ මගේ සිහි නූර නැති කරගන්න වැඩක් මේක කියලා එයා ඒක කරන්නේ. මෙපමණකින් ශ්‍රාවකයා සීලවන්තයි. මේ කියන්නේ මොකද්ද? මේ අපි උදේ හවස ගන්න සීල් පංසිල්. එතකොට මේ අපි උදේ හවස ගන්න පංසිල් ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් අපිට වීරියක් ඇතුව අපිට මේ පංසිල් ආරක්ෂා කරගෙන අපිට හරිය දැහැමි සතුටක්, ධාර්මික සතුටක් ලබන්න පුළුවන්. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, දැන් ওই කරුණු දෙක තියෙනවනේ, දැන් තෙරුවන් සරණේ පිහිටීම, ඊළඟ එක සීලවන්ත වීම. අපිට මේව මේ ජීවිතේ ඇති කරගන්න බැරිද? මේ ජීවිතේ මීට වඩා ගුණධර්ම අපට ඕන නම් ඇති කරගන්න පුළුවන්. එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ පරලොවට නෙවෙයි, මේ ධර්මයේ තියෙන්නේ මෙලොව ජීවිතේ සාර්ථක කර ගැනීමටයි. එතකොට මෙලොව ජීවිතේ මේ ධර්මයේ තුලින් සාර්ථක වුණොත් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරා, ධර්මයේ ඇතිරෙන කෙනාව ධර්ම විසින් ආරක්ෂා කරන කොහොමද ආරක්ෂා කරන්නේ? න දුග්ගතින් ගච්ඡති ධම්මචාරි. ධර්මචාරී කෙනා අපායන්නේ නැහැ. අපායන්නේ නැහැ. චත්තම් මහන්තං යථා වස්ස කාලේ. වහිද්දි ලොකු කුඩයක් යට ඉන්නවා වගේ කියනවා. නදුක් ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මය හොඳට පුරුදු කරන කෙනෙකුට ආනිසංසය මේකයි. මොකද්ද? න දුග්ගතින් ගච්ඡති ධම්මචාරි. ධම්මචාරි කෙනා දුගති යන්නේ. දැන් මේ අර්ථය දන්නේ නැති අය ඉන්නවා. සමහර විට තිසරණේ පිටලා ඉන්නවා, පන්සිල් ගන්නවා, බුදුන් වදිනවා. එයාට එක්ක සතුරු කරදර, එක්ක එක එක ඊර්ෂ්‍යාවෙන් කරන කෙනෙහිලිතා, එක්ක නොයේ තමන් නිර්දෝෂ නිඳා අපහාස මේවා එනවා. එන්නකට ධර්මයේ දන්නේ නැති කෙනාට මොකද හිතෙන්නේ? අනේ මම මේ ධර්මයේ හැසිරෙනවා, කොහොමට පිහිටක් නැන්නේ, කොහොමට යහපතක් වෙලා නැන්නේ? මොකද මේ එයා හිතාගෙන ඉන්නේ එයා ධර්මයේ හැසිරෙනකොට එයා නිඳා නොලැබේ. එයා ධර්මයේ හැසිරෙනකොට එයා ප්‍රශංසා පමණක් ලැබියි. එයා ධර්මයේ හැසිරෙනකොට එයා සියලු දෙනා අගය කළ යුතුයි. ඒ අදහස වැරදි. මොකද ධර්මයේ හැසිරෙකේ ආනිසංසය හැටියට තියෙන්නේ කොහොමද? න දුක්ඛතින් ගච්ඡති ධම්මචාරි. ධර්මයේ හැසිරෙන කෙනා අපාය යන්නේ නැහැ. එතන මේ ජීවිතයේ ධර්මයේ හැසිරෙන කෙනාට කරදර එනකොට එක්කුණින් දාප්ප බුදුරජාන් වහන්සේ කොච්චර නිඳා පහසාවද? කොච්චර කරදර ආවද? ශ්‍රාවකීන්ට කොයිතරම් වුණාද? වර්තමානයේ මට කොච්චර තියෙනවද? එතකොට එහෙම බලන්දි ඒක අපේ අනි අපි මෙච්චර ධර්මයේ හැසිරෙන ඇයි අපට වෙනවා කියලා හිතුවොත් වැරදි. අපේ රැකවරණය කිසි කෙනෙකුට හානි කරන්න බෑ. අපි ගත්ත කෙනෙකුට බාහිරින් නිඳා පහස කරන්න පුළුවන් නේ. නමුත් අපේ ධර්ම මාර්ගයට ඒ හේතුවෙන් විනාශයක් කරන්න බෑ. අපි ධර්මයේ හැසිරෙනවා නම් එහෙනම් වැදගත්ම දේ මොකද්ද? ධම්මචාරී වීම. ධම්මචාරී වීම. එතකොට ධම්මචාරී වීම තුළ න දුක්ඛතින් ගච්ඡති ධම්මචාරී. ධර්මය හැසිරෙන කෙනා දුගතියේ යන්නේ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. ධර්ම නැත්නම් අපි හිතනවා අපි ධර්මයේ සමහර බලාපොරොත්තු වෙන මම ධර්මයේ හැසිරෙනවා, මම සීලවන්තයි, ඒ නිසා මට සල්කන්නවා. මම ධර්මයේ හැසිරෙනවා, මම සීලවන්තයි, ඒ නිසා මං කියන එක අහන්න ඕන. මම ධර්මයේ හැසිරෙනවා, මම සීලවන්තයි, ඒ නිසා මට නිදහස ඉන්න ඕන. එතකොට ඒක ධර්මයේ හැසිරීම පිළිබඳව අර්ථය නෙවෙයි. ඒ නිසා ධර්මයේ හැසිරීමේ අර්ථය තමයි සුගතිය. එතකොට ඒ අර්ථය ලැබෙන්නේ, ඒ කියන්නේ පරලෝ සුගතිය ලැබෙන්නේ මෙලොව ජීවිතයේ තුල, මේ ජීවිතයේ තුල තියෙන ධම්මචාරී බව මතයි. එතකොට මේ ජීවිතයේ තුල තියෙන ධම්මචාරී බව අපි මේ ජීවිතයේ තුල දිනු කරන්න ඕන එකක්. ඒක මේ ජීවිතයේ තුල ඇති කරගන්න ඕන එකක්. එතකොට මේකේ අර අපිට අමාරු මේ ධම්මචාරී බවට රුකුල් දෙන සමාජයක් නැතිකම. එතකොට එහෙම තියෙද්දි නමුත් අපි වීරිය ගන්න ඕනේ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න. දැන් ඔබට මතක ඇති බුද්ධ දේශනාවල තියෙනවා සතර සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. හරියටම මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගත්තොත්, හරියට සතර සතිපට්ඨානෙ වැඩුවොත් දවස් 7කදී වුණත් අරහත්ත්වයට පත් වෙන, එහෙම නැත්නම් අනාගාමී වෙනවා කියලා. එතන අපිට හිත පහදවා ගන්න මේ හේතුවක් නෙමෙයි. මේ හිත පහදවා ගන්න තියෙන කරුණේ අපි හිත පහදවා ගන්න නැතුව අපි කිව්වොත් නෑ ඔය කියන දේ කොයි කරන්නේද, කොච්චර කල් අපි සංසාරේ තව යන්න තියෙනවා, ඔය කතා කරන දේ ඉතින් කරන්න පුළුවන්ද කියලා අපි බුදු කෙනෙකුගේ ධර්මයේ හිලා දැක්කොත් අපිට ඕනේ අපි පටු කල්පනාවකට අපි ඇවිල්ලා අපි හානියක් කරගත්ත වෙනවා අපටයි අපි අහන අයට. මේ නිසා අපිට ඕන වෙනවා අපේ ජීවිතේට හිත සුව පිණිස පිළිපැදීම. අන්න එකට, අන්න ඒ දෙයට හේතු වෙන ප්‍රශ්නයක් මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අහන මුලින් ඇවිල්ලා උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද? මොකද්ද ලැබෙච්ච පිළිතුර? ඔව්, බුදුරජාණන් වහන්සේ සරණ යාමෙන්, ධර්මයේ සරණ යාමෙන්, ශ්‍රාවක සංඝයා සරණ යාමෙන් උපාසක කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඇහුවා සීලවන්ත කෙනෙක් වෙන්නේ කොහොමද? එතකොට ඒකට පංච සීලයේ ආරක්ෂා කිරීමෙන් සීලවන්ත කෙනෙක් වෙනවා. ඊළඟට සමහර පංච සීලයේ ආරක්ෂා කිරීම කෙනෙක් හරියට දන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා වෙජිටේරියන් වෙලා ඒගොල්ලෝ කල්පනා කරලා ඒගොල්ලෝ කියන්නේ මම පංචශීල ආරක්ෂා කරනවා. එයා පංචශීල කියලා සැලකුවේ මොකද්ද? වෙජිටේරියන් වෙලා ඉන්නේ. පංචශීල කියන්නේ සිල්පද පහක්. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මහණම සාක්‍යා ස්වාමීනි, උපාසක කෙනෙක් අත්හිතාය පටිපන්නව තමාට හිතසුව පිණිස පිළිපදින්නේ කොහොමද? නෝ පරහිත, හැබැයි යා අනුන්ට හිතසුව පිණිස නෑ, තමන්ට හිතසුව පිණිස විතරක් ඉන්න, අනුන්ට හිතසුව පිණිස නැති උපාසක කවුද? අපිට වැදගත් නැද්ද? තමාට විතරක් හිතවත්, අනුන්ට හිතවත් නෑ. මේකේ තියෙන මහානාම උපාසක කෙනෙක් ඉන්නවා තමා හොඳ ශ්‍රද්ධාවෙන් යුක්තයි. මොකද්ද මේ ශ්‍රද්ධාවෙන් යුක්තයි කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමකින් ඉන්නවා. නෝ පරං ශ්‍රද්ධා සම්පදාය සමාදිතේති. ඒ වුණාට අනිත් අයව ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන්නේ නැහැ. එතකොට යා තමාට හිතසුව පිණිස ඉන්නවා, අනිත්යට හිතසුව පිණිස නැහැ. අනිත් අයව ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන්නේ නැහැ, තමා විතරක් ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටලා ඉන්නවා. ඊළඟට තියෙනවා උපාසක කෙනා තමා විතරක් සීල සම්පත්තියේ පිහිටලා ඉන්නවා, අනිත් එක්කෙනාව සීල සම්පත්තියේ පිහිටවන්නේ නැහැ. ඊළඟට උපාසක කෙනා තමා විතරක් දන් දෙනවා, අනිත් එක්කෙනාව දානයේ සමාදන් කරවන්නේ නැහැ. ඊළඟට තියෙනවා අත්තනා භික්ඛූණං දස්සනකාමෝ හෝති. තමන් විතරක් ස්වාමීන් වහන්සේලා බැහැ දකින්න යනවා, බණවන්න යනවා, ධර්ම සාකච්ඡා කරන්න යනවා. නෝ පරම් භික්ඛූණං දස්සනේ සමාදිතේති. අනිත් අයව මේ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාව බැහැ දකින්න සමාදන් කරවන්නේ නැහැ. තමන් විතරක් ගිහිලා බණාලා ඉගෙනගෙන එනවා. ඊළඟට අත්තන සද්දම්මං සෝතුකාමෝ හෝති. තමන් විතරක් බණහන්න යනවා, තමන් විතරක් ධර්මයේ අහලා ධර්මයට අහන්න කැමති වෙනවා. නෝ පරං සද්දම්ම සවනේ සමාදිතේති. අනිත් අයව සද්ධර්ම ශ්‍රවණේ සමාදන් කරවන්නේ නැහැ. ඊළඟට තියෙනවා අත්තන සුතානන්දම්මාන. තමන් අසූ ධර්මයේ තමන් පාඩම් කරගන්නවා, තමන් මතක තබා ගන්නවා. හැබැයි අනිත් අයට මතක තබා ගන්න උදව් කරන්නේ නැහැ. ඊළඟට තියෙනවා ඒ තමන් මතක තබාගත්තු ධර්මය තමන් නුවණින් විමසනවා, අනිත් අය නුවණින් විමසන්න පොළඹවන්නේ නැහැ. ඊළඟට තමන් නුවණින් විමසන ධර්මය තමන් තේරුම් අරගෙන තමන් ධර්මයේ හැසිරෙනවා, අනිත් අයව ධර්මයේ හැසිරෙන්න පොළඹවන්නේ නැහැ. කියන මහානාම මෙයාට කියන්නේ තමාට විතරක් හිතවත්ව වාසය කරන එක කියන එක. අනිත් අයට හිතවත් නැති එක කියන්නේ මෙතන කරුණු කියත් ඉන්න බලන්න. තමන් ශ්‍රද්ධාවන්තයි. පළවෙනි එක ශ්‍රද්ධාව. අනිත් එක්කෙනා ශ්‍රද්ධාව පිටවන්නේ නැහැ. දෙවෙනි එක සීලය. තමා සීලේ පිටනවා. අනිත් එක්කෙනා සීලේ පිටවන්නේ නැහැ. තුන්වෙනි එක ත්‍යාග සම්පත්තිය. තමා ත්‍යාග සම්පත්තිය පිටවා ගන්නවා, අනිත් එක්කෙනා ත්‍යාග සම්පත්තිය පිටවන්නේ නැහැ. හතරවෙනි එක භික්ෂුන් වහන්සේලාව දකින්න කැමති නැහැ. තමන් භික්ෂුන් වහන්සේලාව දකින්න යනවා, අනිත් එක්කෙනා භික්ෂුන් වහන්සේලා දකින්න එක්කන් යන්නේ නැහැ. එතකොට හතරයි. පස්වෙනි එක තමන් ධර්මය අහනවා, අනිත් එක්කෙනාව ධර්මය අහන්න යොදවන්නේ නැහැ. හයවෙනි එක තමන් දන්න ධර්මය මතක තබාගෙන ඉන්නවා, අනිත් එක්කෙනාට මතක තබා ගන්න උදව් කරන්නේ නැහැ. හත්වෙනි එක තමන් ධර්මයේ අර්ථ විමස විමස තේරුම් ගන්නවා, අනිත් එක්කෙනාට ධර්මයේ අර්ථ විමසලා තේරුම් ගන්න උපකාර කරන්නේ නැහැ. අටවෙනි එක තමන් දන්න ධර්මයේ හැසිරෙනවා, අනිත් එක්කෙනාට ධර්මයේ හැසිරෙන්න අනුබලයක් නැහැ. අන්න එවැනි ශ්‍රාවකයාට කියන්න මොකද්ද? තමාට හිතව, තමාට හිතව, හැබැයි අනිත් අයට හිතවත් නැහැ. අත්හිතාය පටිපන්නෝ, තමාට හිතවත් නොපරහිතාය, අනිත් අයට හිතවත් නැහැ. ඊට පස්සේ අහනවා, ස්වාමීනි උපාසක ආනන්ද, කවුද මේ මහානම සාක්ෂාහනවා, ස්වාමීනි උපාසක තමාටත් හිතවත්ව අනුන්ටත් හිතවත්ව වාසය කරන්නේ කොහොමද? දැන් බලන්න අපිට කොච්චර හොඳ ජීවිතයක් අපිට ලබා ගන්න පුළුවන්ද? ඒ තමයි උපාසක පින්වතා අත්තනාච සද්ධා සම්පන්නෝ හෝති. තමාත් හොඳට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉන්නේ. ඊළඟට පරංච සද්ධා සම්පදාය සමාදපේති. අනිත් එක්කිනාවත් ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන. දැන් මෙන්න මේක තමයි අර තනුජදුව කළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමනු ශ්‍රද්ධා සම්පත්තිය ඇති කරගෙන හිටියා, අනිත් අයව ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටවන්න මහසිගත මේ ලිපිලියන් ඒක නේ. එතකොට විශේෂයෙන්ම එතකොට මේ තනුජ බොහොම ශ්‍රද්ධාවෙන් මේ කළේ. බොහොම ශ්‍රද්ධාවෙන් කියන්නේ සාමාන්‍යයෙන් මම මෙවට ඉච්චර උනන්දුවක් නැහැ. එතන මම උනන්දුවක් නැත්තම් එතන නැ තනුජ දුව තමයි මට, මං හිතන්නේ හත්කට වතාව ටෙලිෆෝන් කරලා කරලා තමයි දන්නේ අවස්ථාවක් අරගෙන ඉන්නවද කොහොමද කියලා. කොහොම හරි දුවගෙන එනවා. ඇවිල්ලා කියන ලියාගෙන. මොකද හේතුව අර මට තියෙන වැඩ කටයුතුත් එක්ක මට එච්චර මේ බාහිර වැඩකට උනන්දුවක් නැහැ. ඉතින් ඒ නිසා උනන්දුවක් ඇති කළා දෙනවා. උනන්දුවක් ඇති කළා දෙනවා. ඒතර තමා ශ්‍රද්ධා මේකේ අර්ථය හරියට අඳුනා ගන්න ඕනේ කියන්නේ ඒකයි. ඒතර අපි ලිපියක් ලියනවා නම්, දහම් කවියක් ලියනවා නම්, බුදු ගුණයක් ලියනවා නම්, දහම් ගුණයක් ලියනවා නම් පළවෙනි එක තමා ශ්‍රද්ධා සම්පත්තිය පිහිටා ඉන්න ඕනේ. ඊළඟ එක අනිත් එක්කෙනාව ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටවන්නට ඕනේ. එතකොට මේ අනුකම්පිතර අපිට තියෙන්න ඕනේ මොකද්ද? පරහිතාය. ඒ පරහිතාය කියන්නේ අනුන්ට හිතවත්, අන්‍යයන්ට හිතසුව පිණිස, අන්‍යයන්ට අනුකම්පා පිණිසයි මම මේ කරන්නේ කියලා. එතකොට විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම කල්පනා කරොත් ලංකාවේ තියෙන ඒ පුවත්පත් ආයතන වල විශේෂම ලීග් කවුන්සල් ආයතනය තමයි ධර්ම ප්‍රචාරයට විශාල අනුග්‍රහයක් දක්වන ආයතනය. එතකොට සත්තමා ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටලා අනිත් අයව ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටනවා. විශේෂයෙන්ම ලීග් කවුන්සල් ආයතනයේ විශාල පිරිසක් ඉන්නවා ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටමින් ජීවත් වෙන හොඳ ශ්‍රද්ධාවන්ත පිරිස. එතකොට අත්තනාත සීල සම්පන්න, තමාත් සීලවන්ත වෙලා පරන්ත සීල සම්පදාය සමාධිතේති. අනිත් උදවියක් සීල සම්පත්තියෙහි සමාදන් කරවල. අපිට කොච්චර පිනන්ත බලන්න, දැන් සතුන් මරණ නැත්තම් සතුන්ට හිංසා පීඩා කරන කෙනෙක් එයින් වැළකී වාසය කරන්න උදව් කරන්න තියෙනවනම්, සොරකම් කරමින් ඉන්න කෙනෙකුට ඒ සොරකමින් වැළකී වාසය කරන්න උදව් කරන්න තියෙනවා නම් කොච්චර ලාභයක්ද? නුමගගේ චරිතය අපි ගත්තොත්, නුමගගේ චරිතය සුමගට ගන්න උදව් කරන්න තියෙනවා නම් කොච්චර ලාභයක්ද බලන්නනේ. ඒ නිසා මේ ඒ වගේ හරියට පින්දහම් කරගන්න අපේ ජීවිතේ තමාට හිතසුව පිණිස, අනුන්ට හිතසුව පිණිස වාසය කරන්න අපිට හොඳ අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. තමා සීලී පිළිදලා අනිත් අයවත් සීලවන්ත කරන්න අනුබල දීම, උදව් කිරීම. මොකද අපි එහෙම මේ සීලවන්ත කරන්න ඕනේ මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ විපatti තුනක්. පළවෙනි එක තමයි සීල විපatti. දෙවෙනි එක තමයි චිත්ත විපatti. තුන්වෙනි එක තමයි දිට්ඨි විපatti. සීල විපatti කියලා කියන්නේ මේ සීල් නැති වීම. සීලය කියලා කියන්නේ අපිට තියෙන මේ පසුතැවිල්ලක් නැති ජීවිතයක පදනම සීලයක්. එතකොට අපේ ජීවිතේ අපිට චෝදනා කරන්නේ නැහැ, ඔබ මෙහෙම කළා, ඔබ මෙහෙම කළා කියලා චෝදනා කරන්නේ නැහැ. අපි සීලයක පිළිපෙහෙටන දවසේ ඉඳලා. එතකොට මේ සීලය නැත්තම් අපි සීලේ දුස්සීල භාවී විපාක ආදීන අපි අහලා තියෙනවා. එතකොට අපි දන්නව නැහැ. සමහර විට අපි වායසට ගියපු වෙලාවල මේ රැකී රක්ෂාල් මොකවත් නැතුව අපි ඔහේ ඇඳේ වාඩිලා ඉන්න වෙලාවක අපිට මතක් වෙන්න පුළුවන් අනේ ඔබ මෙහෙම කළා කියලා. එතකොට පසු තැවෙන් නැති වෙන්න සතුට ලබා ගන්න අපිට තියෙනවා සීල සම්පත්. සීල විපත්‍ය කියන්නේ මොකද්ද? ඒකෙන් සිතේ විපිලිසර බව ඇති වෙලා මරණින් මතු දුගතිය උපදිනවා. චිත්ත විපත්‍ය කියන්නේ? චිත්ත විපත්‍ය කියන්නේ ද්වේෂය. ඇති වෙලා ද්වේෂය මුල් කරගෙන අකුසල් කරනවා. රාගය ඇති වෙලා රාගය මුල් කරගෙන අකුසල් කරනවා. මෝහය ඇති වෙලා මුල් අකුසල් කරනවා. එතකොට ඒ සිත කිලුට කරගෙන වාසය කිරීම චිත්ත විපත්‍යයි. චිත්ත විපත්‍යන පුද්ගලයන් දුගතියයි. ඊළඟට දික්ටි විපත්‍ය. දික්ටි විපත්‍ය කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටි අහලා ඒ මිත්‍යා මත අහලා මිත්‍යා මත පිළි අරගෙන ඒ විදිහට මතවාද ඇති කරගෙන සිටීම. එතකොට මරණ මාර්ගෙම යනවා. එතකොට ඒ අනතුරු නෑ මේ ධර්මයේ හැසිරෙන කෙනාට. එතකොට තමාත් බොරුවෙන් වැළකීලා අනිත්‍යවත් බොරුවෙන් වළක්වලා. තමාත් මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා අනිත්‍යව මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි වළක්වලා. දැන් අපි සමහර අවස්ථාවල දැකලා තියෙනවා මේ පාරේ අපි වාහනවල යද්දී අපිට පේනවා තැබෑරුම් ළඟ මේ අම්මලා ඇවිල්ලා තිනවා මේ බෝතල් අරන් යන කඩේට. ඒ මොකද? දරුවෝ අම්මලා යවනවා කඩේට, අම්මි ගිහිල්ලා එනකට අරගෙන එන්න කියලා. අම්මට දැන් අම්ම නොගිනවොත් මොකද වෙන්නේ? ආර දරුවෝ අම්මලාට කරදර කරනවා. ඉතින් අම්මලා අකමැත්තෙන් හරි ලැජ්ජාවෙන් හරි සමහර අම්මලම හරි දුකක් අපේ හිතට දැනෙනවා මේ මව්වරු ගිහින් අර තැවැරුම ගාව ඉන්නව දකින්නකට. පාරෙන්දකට මට පිනිච්ච මම මේ කියන්නේ. එතන මේක තේරුම තමයි ඒ ජීවිත පරිසරය තුළ ධර්ම කතාවක් ලොකුවට ගිහින් නැහැ. ධර්ම කතාවක් තිබුණා නම් එක්ක දරුවන්ට ඒක කියා දෙන්න අම්මට අවස්ථාව ලැබෙන්න ඕනේ. එක්ක දරුවම හිතාමතා එකෙන් වලකලා ඉන්න ඕනේ. මේ නිසා ධර්මය හැසිරෙන කෙනා කොහොමද තමාත් මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. අනුනුත් මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරේ දුවන්නේ නැහැ. එතකොට තමා සීල සම්පත්තියේ පිහිටියා, අනිත් අයව සීල සම්පත්තියේ පිහිටවනවා. ඊළඟට තමා දන් දෙනවා. දැන් දන් දෙනවා කියන පින්වත්නි ඒක හේතුව දන් දෙනවා මේක හේතුව බුදුරජාණන් වහන්සේගේ කියන්නේ බුද්ධ පූජාව තිබීම සංඝයාට දීම විතරක් නෙවෙයි. දන් දෙනවා කියන්නේ කාට උන අපි ගත්තොත් අසරණ මිනිස්සුන්ට අපි යමක් දෙනවා කියලා දන් දීමක් නෙමෙයිද? සතෙකුට යමක් දුන්නා කියන්නේ දන් දීමක් නෙමෙයිද? දුප්පත් දරුවෙකුට උපකාරයක් කළා කියන්නේ දන් දීමක් නෙමෙයිද? අසරණ මිනිස්සුන්ට ඉන්න තැන හදලා දුන්නා කියන්නේ දන් දීමක් නෙමෙයිද? දන් දීමක්. එතකොට තමා දන් දෙනවා. ඊළඟට අනිත් අයව දන් දෙන්න පොළඹ වුණා. දන් දීමේ සමාදම් කරනවා. ඉතින් මේක දැන් අපි ගත්තොත් එහෙම වෙසක් කාලේ. දැන් වෙසක් කාලේ ඔබට පේනවා දැන් දන්සක්. මට පේන්නේ මේකේ අවබෝධයකින් කරන දන්සල් නෙමෙයි බොහොමද තියෙන්නේ. මේක මේ චාරිත්‍රයකුයි විනෝදයකුයි. විශේෂයෙන් මම දකින්නේ දැන් ඔන්න දන්සලක් කරලා ඉවරලා හොඳට බලන්න ඕන තවස්සල වෙනකට කොහොමද කියලා හැමදාම හවසට එතන ලුකුවට බෆල්ස් දාගෙන බීගෙන නතර දන්සලින් පස්සේ එහෙනම් ඒගොල්ලේ අවබෝධයෙන් දන් දෙන පිරිසද නෑ. අර මිනිස්සු ගාවට පත්‍රයක් අරගෙන යනවා ගිහිල්ලා ඉල්ලනවා දන්සලක් නිසා නොදීත් මිනිස්සු දෙනවා. ඒ ටික එකතු කරගෙන ඊට පස්සේ පොඩ්ඩක් දීලා හවසට කරන්න ඊට පස්සේ අර ඔළු බක්කු ටිකක් එක්ක හොයාගෙන නටන. එතකොට මේකෙන් අපිට පේනවා ඒක මේ දීමේ අර්ථයක් නෑ. ඒකේ දීම කියන්නේ මේ විදිහට දෙන එක නෙමෙයි. අන්න බලන්න බුදුගමන රජුරෝ රුන්වැලි සෑයකින් කමද කොහොමද දුන්නේ? ඔක්කොම රටවැසියන්ට එන්න කිව්වා. එන්න කියලා එක දැනකදී රටවැසියන්ට ඉස්සලම බාබර්ල දාලා බාබර්ල ඔක්කොම පිරිමියාගේ කොණ්ඩ රැවුල් කපනවා. ඔකාන්තාන්ට වෙනම දෙනවා කොණ්ඩ හදාගන්න. ඊට පස්සේ නාන්න යනවා. නෑමට පස්සේ ඇඳුම් දෙනවා. ඇඳුම් දීලා ඊට පස්සේ යවනවා කෑම කන්න. ඊට පස්සේ මල් මිටියක් අතට දෙනවා. හරිම පුදුමයි දාන. එතකොට මේ දන් දීම කියන්නේ මේ වගේ හරි ලස්සන දෙයක්. හැබැයි සමහර තැන්වල මම දැකලා තියෙනවා බොහොම පිළිවෙලට මල් දන්සල් දෙනවා. මල් දෙනවා මේ පූජ කරන්න කියලා. එතකොට මේ වගේ දානෙට යොදවනවා. ඒ නිසා දිනදී තමනු පිරිසිදුව දන් දීමේ තියෙනනේ සත්පුරුෂ දාන. සත්පුරුෂ දානේ තමයි සක්කච්ඡන් දානන් දීටි. සකස් කොට දන් දෙනවා. ඊළඟට චිත්ති කත්වා දානන් දීටි. ගරුසරු හේතුව දන් දෙනවා. ඊළඟට සහත්තා දානන් දීටි. තමන්ගේ අතින් දන් දෙනවා. ඊළඟට ආහක දාන්න ආහක නොදෙන දෙයක් පිරිසුදු දෙයක් දාන්න. ඊළඟට තමාට මේ දෙන දේවල් ආපහු තමන් වපුරන්නේ යමක්ද ඒක තමන්ට ලැබෙනවා කියන අවබෝධයෙන් දන් දෙනවා. එතකොට මේ විදිහට දානෙ සමාදන් කරනවා. ඊළඟ එක තමයි තමන් භික්ෂුන් වහන්සේලාව දකින්න යනවා. සිල්ලු තුංගන උතුම් දකින්ද ධර්මශ්‍රවණයට ධර්මකතාවට ධර්මය ඉගෙන ගැනීමට දන් දීමට යනවා. යනකට අනිත් අයව කැටුව යනවා. ඒ අයට පෙන්නනවා මේක දන් දීම. අපිට ගොඩාක් වෙලාට ඒක පේනවා මේ දෙමව්පියන් දරුවන් එක්කගෙන ඇවිල්ලා වන්දවල දම් පැන්දිලා පුතේ මේක පූජා කරන්න මෙන්න මේ මාත් දෙකින් පූජා කරන්න පුතේ මේක හොඳට අහගෙන ඉන්න කියලා මේ දෙමව්පියෝ දරුවන්ව පුහුණු කරනවා. ඒක පිනක්. ඒතර තමා භික්ෂුන් වහන්සේලා දකින්න යනවා. අනිත් දරුවන් නැත්නම් අනිත් යාත්‍යතුන් මේක පිනක්. නැත්නම් මෙහෙම ගොළු දැන් ඔන්න තමන් කෑම කන්න කෑම මිස යනවා. ඕන්න ඉතින් කෑම කනම බණිනවා රටේ ඉන්න ආදුරුන්ට. ළමයිනු දැන් අහගෙන ඉන්නවා වෙන්නේ නැත්නම් මේවා. ඉතින් ළමයින්ට කවදාවත් සිල්ලු තුඟුළු තුන් හොයා ගන්න බෑ. සමහර විට පොදුවේ ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ හානි වෙනව දන්නේ නැත්තම්. එතකොට දන්නව නම් වෙන්නේ මොකද්ද? තමාත් භික්ෂුන් වහන්සේලා දකින්න කැමති ඇසුරට කැමති අනිත් අයවත් භික්ෂුන් වහන්සේලාගේ ඇසුරට යොදවන. ඊළඟ එක තමයි අත්තනාච සද්දම්බං සෝතුකාමෝ. තමා ධර්මය අහන්න කැමති. දැන් දහම් පොත් තියෙනවා, බණ පොත් තියෙනවා, දහම් කැසට් පටි තියෙනවා. මේ මාර්ගෙන් ධර්මය අහලා හොඳ ධර්මයක් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනිත් එක්කනට අහන්න සලස්සනවා. ඒකයි මෙතන මේ අදහස් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට මොකද වෙන්නේ? යාට යාට සසරේ බියක් ඇති වෙනවා. සතර අපාය ගැන බයක් ඇති වෙනවා. කර්ම කර්මඵල ගැන විශ්වාසයක් ඇති වෙනවා. යහපත අයහපත තේරුම් යනවා. හොඳ නරක වටහා ගන්නවා. කුසල් අකුසල් හඳුනා ගන්නවා. එතකොට අකුසල් ප්‍රහාණය කරමින් කුසල් වඩන්න මහන්සි ගන්නවා. මේ විදිහට කටයුතු කරන කෙනෙක් වෙනවා. ඊටවස මොකද වෙන්නේ? සුතානං ධම්මානං ධාරණ ජාතකෝ. අසන්නා වූ ධර්මය මතක තබා ගන්නවා. එතකොට අසන්නා වූ ධර්මයේ මතක තබා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව. දැන් අපි ගත්තොත් අද ඔබ ඉගෙන ගත්තේ මොකද්ද මේ සූත්‍රේ නම් ඔබ ඉගෙන ගනිමින් සිටින්නේ මහානාම සූත්‍රය. එතකොට ඔබ මතක තබා ගත යුත්තේ මෙහිමයි. අංගුත්තර නිකායේ පස්වෙනි පොතේ 8වෙනි නිපාතේ මහානාම නමින් බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ බුද්ධ දේශනාවේ මහානාම සාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ඔව් උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙවැනි උත්තරයක් දුන්නා. ඊට පස්සේ මහානාම සාක්‍ය ඇහුවා, ඒ උපාසක කෙනා සීලවන්ත වෙන්නේ කොහොමද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ මෙවැනි පිළිතුරක් දුන්නා. ඊට පස්සේ මහානාම සාක්‍ය ඇහුවා, ඒ උපාසක තමාට හිතව හැබැයි අනුන්ටවත් නෑ, ඒ වෙන්නේ කොහොමද? ඒක බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිළිතුරු දුන්නා. ඊට පස්සේ මහානාම සාක්‍ය අහනවා, තමාටත් හිතවත් වෙලා අනුන්ටත් හිතවත් වෙලා වාසය කරන්න කොහොමද? ඒකට මෙන්න මේ වගේ උත්තරයක් දුන්නා. අන්න ඒකට කියන්නේ ඇසූ ධර්මය දරාගත්තා. ඒක තමන් දරාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟ එක්කෙනාට උගන්වනවා. මහානාම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේක මහානාම සාක්‍ය මෙන්න මෙහෙම ඇහුවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම උත්තර දුන්නා. එතකොට සීලවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම උත්තර දුන්නා. තමාට හිතවත් වෙලා අනුන්ට හිතවත් නැති කොහොමද කියලා ඇහුවා. මෙහෙම උත්තර දුන්නා. තමාට හිතවත් වෙලා අනුන්ට හිතවත් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. මෙහෙම උත්තර දුන්නා. අන්න තමා දරාගත් ධර්මයේ අනිත් එක්කෙනාට මතක තබා ගන්න උදව් කරනවා. ඒතර තමාට හිතසුව පිණිස අනිත් එක්කෙනාට හිතසුව පිණිස. තමා මේක හුවා දක්ව ගන්න කතා කළොත් අන්න වරදිනවා. හා කියපම් බලන්න මොකද්ද කොහොමද උපාසක කෙනෙක් වෙන්නේ කියලා අහනවා. ඒතර එයාට එකපාරට කියන්න බෑ. ඔන්නෙ විතර පල් කරනවා. ඔය මහල කොට දැන් ඕගොල්ලෝ ගියා ආවේ පන්සල් ගියා හරි ගියා කෝ දන්නවද යා? එතකොට එයාට මොකද වෙන්නේ? යඩ කේන්ති යනවා. එතකොට හටගන්න මොකද්ද? වාදය. වාදය හටගන්න තැන ධර්මයක් නැත. එතකොට ධර්මයේ පිලිස අර විදිහට ධර්මය උගන්වනවා. ඊට පස්සේ තියෙනවා ඒ මතක තබාගෙන සිටින ධර්මයේහි අර්ථ නුවණින් මෙනෙහි කරනවා. දැන් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. කොහොමද මම සරණ යන්නේ? දැන් නෝනින් මෙනෙහි කරනවා. ආ මෙහෙම සරණ යන්න තියෙන්නේ මේ විදිහට නව අරහතී බුදුගුණ සිහි කරලා ඒ වාර්ථ වශයෙන් තේරුම් අරගෙන හිත පහදවා ගන්න. දැන් මම එහෙම කරන්න ඕන. අන්න දැන් දරාගත්තු ධර්මයේ අර්ථ වශයෙන් මෙනෙහි විමසනවා. මේ වගේ කටයුතු කරන අතරේ අනිත් එක්කෙනාට කියා දෙනවා, අපි සරණ යනකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සරණ ගියා. එහෙම ධර්ම ඉගෙන ගත්තා, මෙහෙම මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න තමාත් දරාගත්තා වූ ධර්මයේ අර්ථ මෙනෙහි කරනවා. අනිත් එක්කෙනාට දරාගත්තා වූ ධර්මයේ තේරු මෙනෙහි කරන්න උදව් කරනවා. ඊට පස්සේ තියෙනවා අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධම්මානුධම්ම පටිපදාවෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ශ්‍රාවකයා උපාසක කෙනා මෙහෙම ජීවත් වෙලා එයාට හම්බ වෙන පොයේ දවසෙන් මොකද කරන්නේ? අටංග, ඒ කියන්නේ මේ පංචශීලයට තව අමතර සීල්පද තුනක් එකතු කරගන්නවා. ඒ තමයි පොයේ දවසට, උපෝසත දවසට එයා රාත්‍රී ආහාරයෙන්, ඒ කියන්නේ 12න් පස්සේ ආහාර ගන්නවා. විකල්ප ආහාර ගන්නෑ උපෝසතේ. ඒක උපෝසතයයි. ඊළඟට යා නැතුම් ගෙයුම් ආදී එදාට ඒව නැහැ. ඊළඟට සෙන්ස් වර්ග පාවිච්චියක් එදාට නැහැ. ඊළඟට විසිතුරු වස්ත්‍ර ආභරණයින් පළඳීමක් නැහැ. ඊළඟට වටිනා සුඛෝභෝගී ආසන පරිහරණයක් නැහැ. මොකද? ඇයි එහෙම අපි කරන්නේ? අසාධාරණ වැඩක්ද? මොකද්ද? රහතන් වහන්සේලා අනුගමනය කරනවා. දැන් බලන්න ගිහියන්ටත් එහෙම දේශනා කරලා තියෙනවා නම් රහතන් වහන්සේලා අනුගමනය කරලා උපෝසත සීලය ආරක්ෂා කරන්න කියලා. ඒක තියෙනවා මේ අංගුත්තර නිකාය හරි පැහැදිලි උපෝසත සූත්‍ර ශාසනයක් තියෙනවා. ඉතින් එක දවසක් බුදුරජාණන් වහන්සේට මේ කිඹුල්ලත් පුරේදීම හම්බ වෙනවා මේ ශාක්‍ය පිරිසක්. හම්බ වෙලා අහනවා මේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ ශාක්‍යවරුනි, මේ ඔබ උපෝසත් සිල් ආරක්ෂා කරනවාද? අනේ නෑ කියනවා. ඒත් ඒගොල්ලෝ කවං කවනේ අනේ නෑ කියනවා. අපි ආරක්ෂා කරන්නේ ඇයි කියලා දන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන හරි පාඩුවක්, විශාල පාඩුවක් කියලා උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කළා. දේශනා කළා ශාක්‍යවරුනි, මනුෂ්‍යයෙකුට රස්සාවක් හම්බුනා. මේ රස්සාවට අපි කියමු දවසට රුපියල් 1000ක් පඩි කියලා. එතකොට ඇහුවා මේ පඩි රුපියල් 1000ක් දවසට හම්බ වෙනවා නම් පඩි හොඳද කියලා. හොඳයි කියලා පඩි රුපියල් 1000ක්. රුපියල් 1000ක් දිනකට හම්බ වෙනා නම් හොඳ නැද්ද යට පඩි? සායන හොඳයි නේ. ඊට පස්සේ ඇහුවා එයාට එතකොට හොඳට රස්සාව දිගටම කරුත් අවුරුදු 100ක්. එතකොට ඒගොල්ලෝ කිව්වා ස්වාමීනි මෙයා මහා ධනවතෙක් වෙනවා. ඊට පස්සේ ඔහ හරි. එයාට හම්බ වෙන දවසකට පඩියේ රුපියල් 10000. කොහොමද කියලා? එයා අරයට වඩා හොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පඩි වැඩි කළා. වැඩි කළා කිව්වා දවසකට හම්බ වෙනවා ලක්ෂයක්. කොහොමද පඩි කියලා? ශා හොඳ පඩි. ඊට පස්සේ අවුරුදු 100ක් එයා ඒ රස්සාව කළොත් දවසකට ලක්ෂ ගාණක් උපයනවා ස්වාමීනි මහා ධනවතෙක් කියලා. එතකොට වදාලා ශාක්‍යවරුනි ඊට වඩා දවසකට ලක්ෂ පඩි අරගෙන අවුරුදු 100ක් හම්බ කරන කෙනෙකුට වඩා මහා පිනක්. ඒ දැන් අපි ගත්තු දවසකට ලක්ෂයක් උපයලා අවුරුදු 100ක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් එකින් සැප විඳින්න බැරිද? ඊට වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසතෙන් ලැබෙනවා කියලා. දැන් බලන්න මම මේ සූත්‍ර දේශනාව ඇහුවට පස්සේ කල්පනා කළා අනේ අපිට පොඩි කාලේ අටවත් අහන්න හම්බෙලා නැහැ මේවා. මේ බුද්ධ දේශනාව තියෙනවා මේ මේ අංගුත්තර නිකාය මේ අටේ මේ මේකේ තියෙන මේ පොත් අහසේ තුලම. එතකොට එහෙමනම් අර සීල සම්පත්තියේ අනිත්‍යව පිළිටවන්න අපි මෙවැනි බුද්ධ දේශනාව අහලා තියෙන්න ඕනේ. අහල නැත්තම් මොකද වෙන්නේ? අපි චාරිත්‍ය කරික වසින්ද අරගෙන ඊට පස්සේ අපිට ඉතින් හවස 4 අමාරු පහනේ බඩගින්න. ඊට පස්සේ අපි සිල් සම්පාරණය කරලා ආයෙ පාසිල් අරගෙන මොන හරි කාලෙකට ඉතින් ඔය ඉන්නවා. ඉතින් අපි සිල් ගත්තා. සාමාන්‍ය එහෙම නෙවෙන්නේ මේ. නමුත් අවබෝධයකින් උපෝසතයක් අපිට ආරක්ෂා කරන්නේ නැත්නම් අන්න අමතර තවත් අමතර පිනක් අපි රැස් කරලා ගන්නවා. අනිත්‍යවත් උපෝසතිය යොදවන්නේ නැත්නම් අපි තවත් අමතර පිනක් රැස් කරලා ගන්නවා. මෙන්න මේකට තමයි මේ ධර්මයේ ඇසිරීම කියලා කියන්නේ. ධර්මයේ ශ්‍රවණය කියන්නේ ධර්මයේ ගැනීම කියන්නේ. එතකොට පින්වත්නි, ඔබට මේ අද අපි මේ ඉගෙනගත්තු දේශනාව, බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට මතක තබා ගන්න ලීසි. ඉතින් මතක තබාගෙන අපි මේ දේශනාවට අනුව අපි කටයුතු කරන්න මහන්සි ගන්න ඕනේ. දැන් මේ ලිපි සකස් කිරීමේදී, දැන් අපි ගත්තොත් එහෙම මේ දහම් ලිපි සකස් කර ගැනීමේදී සමහර අවස්ථාවලදී කාලීන ප්‍රශ්න, කාලීන මාතෘකා සමහර අවස්ථාවල තනුජ වුණත් ලියාගෙන එනවා. සමහර මාතෘකා කියන දුවමීමේ මාතෘකාවයි පාපි මේක ගන්න ඕනේ, මේ මාතෘකාව අපි ගන්නු කියලා. මොකද අපිට වැදගත් වෙන්නේ මිනිස්සුන්ව අවසන්දද මිනිස්සුන්ට යමක්, එයාගේ හිත සුව පිණිස පවතින යමක් කියලා දෙනවා. හිත සුව පිණිස පවතින යමක් කියලා දෙනවා. අනේ කාරණේදී විශේෂයෙන්ම අපි ගත්තොත් මේ ලේඛන කලාවට සම්බන්ධ පින්වතුන් පින්වතියන් දරුවන් ඉන්නවා. ඒතර විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ අන්නේ එක. මම එහෙම කියන හේතුව තමයි දැන් මම මේ ධර්ම ප්‍රචාරයේ පටන් ගත්ත මුල් කාලේ මට මතකයි සමහර ස්වාමීන් වහන්සේලා මට කිව්වා ඥානানন্দ ඔය බණ කියන්න එපා. ඔය බණ මේ සමාජයට ගැළපෙන බණක් නෙමෙයි. ඔයා මේ නිවනක් ගැන කතා කරනවා. ඔයා මේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා. ඔයා මේ ජීවිතයේ ධර්මය අවබෝධ කර පුළුවන් කියලා කතා කරන ඕකට මිනිස්සු ලැස්ති නැහැ. ඔන්න මට කිව්වා මේ වැඩිහිටි හාමුදුරුවෝ මට කිව්වා මිනිස්සු මේකට ලැස්ති නැහැ. හැබැයි ඒකෙත් ඇත්තක් තියෙනවා. ඇයි උන්වහන්සේලා කියන්නේ මොකද මිනිස්සු දිහා බලලා මිනිස්සු දිහා බැලුවාම පේන්නේ මිනිස්සු ලස්සනට ජීවත් වෙන්න ආසයි, ඉන්න ආසයි. එතකොට මිනිස්සු රැකී ආරක්ෂාව කරන්න ආසයි, ළමයිට උගන්න ගන්න ආසයි. මේ ඔක්කොම මැද්දින් මේක කිව්වහම ඒ මිනිස්සු මේක නිකන් මේ දෙකන් අතරමං වෙයිද ලෝක දෙකක කියන අදහසින් එක කිව්වේ තරහින් නෙමෙයි. නමුත් මං කල්පනා කළා නෑ නෑ නෑ එහෙම වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙනම් මට මම කරන්නේ නෝ කියන්නේ. ඒ මොකද හේතුව? ධර්ම දේශනා කිරීමේදී දේශනා කිරීමේ අර්ථය දන්නේ මමද බුදුරජාණන් වහන්සේද? බුදුරජාණන් වහන්සේ දන්නේ. මම එහෙනම් කියන්නේ මගේ මගේ එකක් හැටියට අපි කියන්නේ මම මෙන්න මෙහෙම කල්පනා කරනවා, මට මෙන්න මෙහෙම වැටහෙනවා, මම මෙන්න මෙහෙම තේරුම් ගත්තා, මම මෙන්න මෙහෙම කියනවා. දැන් ඔබ අහගන්න මේක මගේ එක. ඒක හරිද? ඒක බුදු කෙනෙකුගේ ධර්මයක් හැටියට මම මාතෘකාවක් දාලා මගේ එකක් කියනවා. එතකොට මම හිලා දැක්කේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ අන්න එකට මම කැමති නැහැ. මම ඒ නිසා මම කල්පනා කළා ඒක වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ආකාරයෙන්ම කියන්න ඕනේ. දැන් අපාය ගැන තියෙන විස්තර ඒ ආකාරයෙන්ම දැන් බුද්ධ දේශනා කීවද්ද කීවද්ද කීවද්ද පේනවා. මේකේ මේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන්ව රවට්ටන්න මේ අපායක් විස්තර කළා නෙමෙයි. ඊයේ මම කීව සූත්‍ර දේශනාවත් කායගත සති ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා මහණෙනි හරි ලස්සන උපමාවක් තියෙන මහණෙනි. මේ සතර සතිපට්ඨානේ හොඳට වැඩිවෙ නැත්තම් එයාගේ මනස තෙත මැටි ගොඩක් වගේ කියලා උපමාව. අහන මේ තෙත මැටි ගොඩකට උපමාවක් කියන්නේ මහණෙනි තෙත මැටි ගොඩකට ලොකු ගලක් කළු ගලක් අරගෙන දැම්මොත් මොකද වෙන්නේ? ඒ කළු ගල අර මැටි කිඳා බයිනවා. මේ වගේ තමයි මහණෙනි මායාට ඔබ වෙනස් කරන්න අරමුණු දාන්න පුළුවන් කියන්නේ. ඊළඟට තව පවාවක් තියෙනවා මහණෙනි, හිස් භාජනයක් තියෙනවා හොඳ හොඳට තියලා, ධරණයක් මත තියලා හිස් භාජනයක් තියෙනවා. ඒත් භාජනේ තියෙනවා හිස්. පුරුෂයෙක් කෙනවා ලොකු වතුර කඩක් අරගෙන ආපු ගමන් ඒ පුද්ගලයාට මේ භාජනෙට දාන්න බැරිද වතුර ටික? ඒ වගේ තමයි මහන්නේ. හරියට හොඳ සතිපට්ඨානේ වඩා ගන්න බැරි වුණොත් ඔබ නොමග යවන්න අරමුණ මෙයා දානවා කියනවා. බලන්න හරි පුදුමයි නේ. ඒ පුදුම උපමා ටිකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න මේ මාර්යා ගැන මාර්සෙන ගැන අපි දන්නේ නැහැ. බුදුරජාණන් දේශනා නොකරන්න අපාය ගැන දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි අපේ රැකවරණය කියලා දන්නේ නැහැ. දැන් මම මුල් කාලේ මේ ධර්මයේ කියාගෙන ඉඳලා මිනිසුන්ට හරියට ගැටලුවා. මොනවාද ගැටලු? මිනිස්සු මගෙන් අහන කොහොමද මේක කරන්න පුළුවන් වේද? අපේ මේ ගිහි ජීවිතය තුළ සෝතාපන්න වෙන්න පුළුවන් වේද කියලා අහනවා. ඊට පස්සේ සමහර උදවිය බලාගෙන ඉන්නවා ධර්මයේ හැතිරෙන කෙනෙකුගේ අවුලක් හැදෙනකන්. පොඩ්ඩක් භාවනා කරගන්න ගිහිල්ලා එයාට මොකක් හරි මනස මොන හරි අරුබුදයක් ඇති වෙච්ච ගමන් ඔන්න ප්‍රසිද්ධිය කියනවා ආන් අර පවුල ඉවරයි. ආන් අර පුද්ගල ඉවර අන්න භාවනා කරන්න ගිහින් වෙච්ච දේ කියලා අර ධර්මයේ දේශයේ එළියට දාගන්න අවස්ථාව ගන්නවා. එහෙම දේවල් මෙහි වෙනවා මේ සමාජේ. ඉතින් මේ නිසා අපි හරි පරිස්සමෙන් ඉවසීමෙන් මේ මනුෂ්‍ය ජීවිතය හසුරුව ගන්න ඕනේ. අපි අපිට මොන හරි වෙලා අපි දුගතිය උපන්නොත් ඔය කවුරුවත් ඉන්නේ නැහැ. අපිම එක එක්කෙනා තනි තනිම යන සංසාර ගමනක් මේ තියෙන්නේ. ඒ නිසා මේ ගමනට අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ. දැන් බලන්න මම මේ අද 11 මාර්තු 11 මාර්තු ලෑස්තිලා මම යාමි. එතකොට අපි මේ ගමනට එකිනෙකාට උදව් කරගන්න ඕනේ. ආතීත දෙන්න ඕනේ. මම මේකට තමයි මේ ඔක්කොම දැක්තන් දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශන මම පරිවර්තනය කරනවා. මේකට පුහු ගෝසාවක් යනවා මේ පරිවර්තනේ වැරදි කියලා. වැරදිච්ච එකක් පෙන්වන්න ඕනේ මට. පෙන්වන්නේ නැහැ හින්දාපාස කරනවා විතරයි. ඒත් මේකෙන් අපිට පේනවා මේ ඒක නෙමෙයි අපි බුද්ධිමත් නම් කරන්න. බුද්ධිමත් නම් කරන්න ඕනේ මේක හිතසුව පිණිස පවතින්නේ කොහොමද කියලා කල්පනා කිරීම. හිතසුව පිණිස පවතින ආකාරයට උදව් උපකාර කිරීමයි. යහපත සලසා දීමයි. අපිට අපි හිතවත් වෙන්න ඕනේ. මගේ අදහස. අපි හිතවත් වෙන්න ඕනේ මහා පොළොවට අපි හිතවත් වෙන කලින්, ගස් කොළන් වලට හිතවත් වෙන කලින්, ජලයට හිතවත් වෙන කලින් අපි හිතවත් වෙන්න ඕනේ මනුෂ්‍යයාට. මනුෂ්‍යයාට හිතවත් වීම ඒ කියන්නේ මානව දයාව පාදක කරගෙන තමයි ඔක්කොම කරන්නේ. දැන් බටහිර මිනිස්සු එහෙම කළේ නැහැ. මනුෂ්‍යයාට හිතවත් නැහැ. මනුෂ්‍යයාට අහිත කිරිස දැන් අපි පවතින දේවල් රසායන බෙහෙත් වර්ග හද ඕන දුන්නනේ. බෙහෙත් ගෙව ඕන දැන් රෝග හට ගන්න. දැන් නිෂ්පාදනය කරනවා මනුෂ්‍යයාට හිතවත් නැහැ. ඔන්න දැන් අයිස් කඩු දීවිගෙන යනවා. ඔන්න දැන් රස්නේ වැඩි වෙනවා. දැන් අපිට කෑ ගහනවා බටහිරින් ගස් වවන්නේ. කවුද මේ ප්‍රශ්නේ හැදුවේ? මානව හිතවාදයේ තොර මේ බටහිර සංස්කෘතිය විසින්. අපි එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි මානව හිතකාමී, මානව හිතවාදී, පරිසර හිතකාමී ධර්මය. ඉතින් මේ නිසා මේ ධර්මය තුළ තමයි ලෝකේ අපිට සැපත ලබන්න තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අපේ තනුජා ධර්මපාල දියණී මේ ගත්ත උත්සාහය මම ඒක එතුමියට විශේෂයෙන්ම මම පින් දෙනවා. බොහෝ මේ මිනිසුන්ගේ ප්‍රශ්න කෙරෙහි සෑහෙන ඉවසීමකින් කරුණාවකින් බලනවා. මට දවසක් කිව්වා සාමීනි මට හරියට ලියුම් එනවා කිව්වා. පෞද්ගලික ජීවිතයේ මිනිසුන්ගේ ප්‍රශ්න දැන් මේකේ තියෙන එක දැනගන්න මේ එක පුතෙක් දිනුන සාගන ලෑස්ති වෙලා ඉඳලා මේ ලිපි කියවලා එයා ඒකෙන් බේරිලා මේක අපිට නොතේරි අපිට නොකියපු කොච්චර ජීවිත ඇද්ද හැදෙන. ඉතින් ඒ නිසා මේ තනුජා ධර්මපාල දියණියට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම අපිට බොහොම හිතවත් මහත්මයෙක් ඉන්නවා අපේ කරුණාදාස සූර්යාරච්චි මහත්මයා. මට මතකයි මම අනුරාධපුරයේ වෙසක් පෙරසටහන කරාට පස්සේ ලිපියක් ලියුවා. දැන් මම ගැන අනේ හාමුදුරනේ දේශපාලනයට නම් යන්න එපා කියලා. එතකොට මට මතකයි අපිට බොහොම ආදරේ. එතකොට මේ දේශපාලනයට අපි යනවා නම් අපට ධර්මයේ නොතිබිය යුතුයි. ධර්මයේ තියෙනවා නම් දේශපාලන කලවම් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම නම් සලකන්නේ ධර්මයේමයි අපිට වමන. එතකොට හැබැයි මෙහෙම එකක් අනාගතයේට අපි ධර්මයේ තුලින් ජීවිතේ සකස් කරගන්න ඇති කියනවනේ. මොන මම අලුතෙන් පොඩි සංවිධානයක් පටන් ගත්තා Happy Greens කියලා. ඒ සංවිධානයේ මම බලාපොරොත්තු වෙන්නේ අනාගත දුර්භික්ෂයට මුහුණ දෙන්න හැම ගෙවත්තක්ම වගා කරන්න උදව් කරන්න. එතකොට තමයි මට තේරුම් ගියේ විශාල කුමන්ත්‍රණයක් ගිහිලා කියනවා අපේ රටේ ගොවියන්ට විරුද්ධව. මොකද්ද කුමන්ත්‍රණේ? දේශීය බීජ වර්ග ඔක්කොම විනාශ වෙලා මේ වෙනකොට ඔක්කොම ගේන්නේ පිට රටවල. මේක පිටපස්සේ තියෙනවා යම්කිසි මේ අපේ රට දුර්වල කිරීම යම්කිසි දෙයක් අපේ ජනතාව. මට තේරෙන හැටි. ඉතින් මං ඉක්මනට මෙයාට බීජ ආරක්ෂා කරගන්න, රැකගන්න, ඊළඟට මෙයා වගා කරගන්න මහන්සි ගන්න කියලා මං අලුත් අදහසක් දීගෙන යනවා. මොකද හේතුව මේ අපේ දේශීය දේවල් අපිට නැතුව ගියොත් අපේ දේවල් පිටරට දේවල්ම අපි හිතුව ගත්තොත් අපිට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඒකට පොඩ්ඩක් මං පරිසරය කියන එක ධර්මයට තියෙන සම්බන්ධයකක් මම කැමතියි බොහොම පරිසරයට. ඒ නිසා මේ ඉතින් මේ පින්කම සඳහා ඉතින් මලේ කවුස ආයතනයේ ඒ ප්‍රධාන පින්වතුන් ඒ වගේම සේවක ඒ පින්වතුන් පින්වතියන් අපෙන් ධර්මය ඉගෙන ගන්න ධර්මය ඇතුළේ විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනාටම මේ මහානාම සූත්‍රය ඉගෙනගෙන විශේෂයෙන්ම මේ විදිහට අපි තිසරණේ පිහිටලා අපි පන්සිල් ආරක්ෂා කරගන්න මාස ගන්න ඕනේ. ඊළඟට අපි තමාට විතරක් හිතවත් නොවි තමාට හිතවත් වෙන්න ඕන. තමාට හිතවත් වෙනා වගේම අනිත් අයටත් අපි හිතවත් වෙලා අත්හිත පරහිත වෙලා අපි අපේ මේ ජීවිතේ මේ ජීවත් වෙන තියෙන සුළු කාලේ අපිට බොහෝ පින් රැස් කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. Thank you.